එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලිව කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරු හැරලා ඉක්මනට ජනාධිපතියක් තියෙන කියලා. මොකද මේ පාර්ලිමේන්තුව පත් වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. දැන් අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නකොට අලුත් පාර්ලිමේන්තුවක් ඕන. ඒ වගේම මේ පාර්ලිමේන්තුව කල් එක්ක තු බාණ්ඩයක් වගේ. අනිත් එක දැන් එක්සත් ජාතික පක්ෂයක් නම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ජනාධිපතිවත් අපේ, අගමැතිවත් අපේ, ආණ්ඩුවත් අපේ, විපක්ෂයත් අපේ. ජාතික ආණ්ඩුවක් ගැන අපිට දැනුනේ මැතිවරණයෙන් පස්සේ. මුල ඉඳලා එකගතාවේ තිබ්බ මේකට මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවකට මේකට මන්නම් විරුද්ධ නැහැ. ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි.